2015 වසරේ දෙවෙනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය ඇරෙන්නට නම් වෙන සපතක් නැත. ධම්මං විනානත්ති සුඛානත්තා. ඒ වගේම අප්‍රමාදීව දැකගත යුතු ධර්මයක්. අප්‍රමාදේන සම්පාදේත. දුර්ලභ මනුෂ්‍යාත්මයත්, දුර්ලභ බුද්ධෝත්පාද කාලයත්, දුර්ලභ සද්ධාවත්, දුර්ලභ වූ ඒ ප්‍රඥාවත් මනසත් ඔබට අපට ලැබී තිබෙනවා. එනිසා අපි ඒ තථාගත ධර්මය හඳුනාගත යුතුයි. තථාගත කියන එකෙන් අදහස් වෙන්නේ පුජ්‍යල නාමයක් නොවේ. තත්තාකාරය පවතින ස්වභාවය කියන එකයි ඒකේ අදහස. එහෙමනම් අපි මේ සිටින්නේ පවතින ස්වභාවයේද? ලෝක සත්‍ය මතද තුලද පවතින ස්වභාවය තුලද අප මේ ජීවත් වන්නේ? නැහැ. මනුෂ්‍යා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ඒ ගොඩට හසු වුණා. ඒ හසු වීම නිසා අවිද්‍යාවෙන් අනවබෝධය පදනම් කරගෙන සංස්කාර රැස් කරගත්ත කෙනෙක්. ඒව තමයි වාද වේද කම්මලටත් දුක්ඛ දෝමනස්යන් වලටත් හේතුවක් බවට පත්වන්නේ. ඒ සියලු දුක් උපාදනය කරන ප්‍රබල දුක, ප්‍රමුඛ දුක, මනස තුල ඇති කරවන සංඥා මායාව, මායාකාරී උපාදානස්කන්ධය, ඔබේ මනස තුල ඇති කරවන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය. ඒ මනස කියන එක ඇතින් තිබොත් ඉවත් කළොත් ඔබගේ මොළය සහ හදවතේ ගැස්ම ඊටාම ස්වභාවික ලෙස ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්. ඒ හදවතේ ගැස්මත් මොළයේ ස්වභාවික දැක්මත් නැති කරලා තියෙන සංකල්ප පාදානස්කන්ධය, දෘෂ්ටි ඔබගේ ස්වභාවිකත්වය ඔබට අහිමි කරලා තියෙනවා. එනිසා අප මේ වැඩසටහනේ නිතරම මතක් කරන්නේ ස්වභාවික වන්න, විවෘත වන්න, නිදහස් වන්න. ඒ තුලින් තමයි නිවීම දකින්න විඳින්න ලැබෙන්නේ. මනසේ කිසිවක් සංගවාගෙන නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මනසේ මතුවෙන්න යමක් තියෙනවා නම් ඒක මතුවෙන්න ඉඩ හැරලා ඒක දකින්න ඕන. කරුණු පැහැදිලි කර දීමෙන්, මනසේ සැක සංකා දුරු කිරීමෙන්, විදර්ශනා කිරීමෙන් පමණයි සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. සිතවිලි සංකල්ප සැඟවීමෙන් පුළුවන්කමක් නැහැ නිදහස ලබන්න. ප්‍රෝඩාකාරී ක්‍රමවේදයකට නිවන් දකින්න බෑ. රැවටිලිකාර ක්‍රමයකට නිවන් දකින්න බෑ. මේ ඔබ කටයුතු කරන්නේ ඔබගේ හදවතත් සමගයි, ඔබේ සිතත් සමගයි. ලෝකේ කාට 100%ක් සත්‍යව පෙනී නොසිටියත් ඔබ ඔබගේ හදවත ඉදිරියේ, ඔබගේ සිත ඉදිරියේ, ඔබගේ මොළය ඉදිරියේ ඔබ 100%ක් විවෘතවත් සත්‍යවාදීවත් පෙනී සිටිය යුතුයි. එතනට ඔබගේ මනස ලබා ගන්න. එවිට ඔබගේම මනස ඔබට ගුරුවරයෙක් වේවි. ඔබේ මනසේ තියෙන අඩුව ඔබට පෙනේවි. ඒ අඩුව තුළ තියෙන යථාර්ථවාදීත්වය, තත්ත්වාකාරය, සත්‍යයට මුහුණ දෙන්නාම එය නිවැරදි කර ගැනීමේ ශක්තිය ඔබට ලැබේවි. ඒ ආකාරයෙන් මනස 100%ක් නිවැරදි කිරීමෙන් මානසික සහනය, නිවීම, සැහැල්ලුව, ශාන්තිය, විමුක්තිය, අසංකාරිකත්වය වශයෙන් අප සිහිපත් කරන සියලුම ධර්මතා ලබන්න පුළුවන්. ස්වභාවයෙන් මමත්වය ඉවතට යන්නට සලස්සන්ට ඕන. සිතේ දැඩි බවට හේතුව මමත්වයයි. මමත්වය නොවේ අප හඳුනාගත යුත්තේ ස්වභාවිකත්වයයි. මමත්වය තුළින් නොවේ අපි ලෝකය දැකිය යුත්තේ ස්වභාවිකත්වය තුළින්. තමා කියන සංඥාව ප්‍රබල නොවන විට කුඩා දරුවෙක්ගේ මනසෙන් නිරහංකාර, අව්‍යාජ, විවෘත, නිදහස් මනසක් බවට පත් වෙනවා. එවිට සිතගත සැහැල්ලු වෙනවා. ජීවිතයට නිවීම කියන එක ලැබෙනවා. මම පදනම් කරගෙන කරනු ලබන සියලු ක්‍රියා අත්හරින මමත්වය පදනම් කරගෙන කරනු ලබන සියලු ක්‍රියා මානසික ක්‍රියා අත්හරින කරන්නට අලුතෙන් දෙයක් නොසොයන්න. අතීතේ සිතට නොඇලී, අනාගතයේ සිතට නොඇලී, වර්තමානයේ සිතට නොඇලී ක්‍රියා විරහිත මනෝකාරකම් නොමැති නිදහස් පුජ්ජලේ, පාලනයකින් තොර පුජ්ජලේ, පාලනයෙන් තොර වන අවස්ථාවෙහිම ඔබ පුජ්ජලත්වයෙන් නිදහස් වෙනවා. ඒත් ඔබ වංචනික ධර්මවලට හසු වී නැවත නැවත මානසික ක්‍රියා දාමයකටම ඔබ නොදැනුවත්වම ඔබ හසු වී සිටිනවා හැකි. එනිසා එසේ මානසික ක්‍රියා දාමයන්ට හසු නොවෙන්නට මනාකොට ඥානය අවදි කරගන්න. හොඳ හෝ නරක වශයෙන් කිසිවක් තමා ළඟ තබා නොගන්න. හොඳ හෝ නරක වශයෙන් කිසිවක් තමා ළඟ තබා නොගන්න. තමන්ගේ සිත තුළ තබා නොගන්න. නරකයි කියන දේද හොඳයි කියන දේද එකසේම ඔබේ මනස වෙලා ගන්නවා. ඒ නිසයි නරක කිසිවක් හොඳ කිසිවක් ඔබ ළඟ තබා නොගන්න. මා උදාහරණයක් දෙන්නම්. අංක 4 හොඳ නෑ ඔබ අමතක කරන්න කියලා මා ඔබට ප්‍රකාශ කළොත් ඔබට සිදු වුණු දේ ඔබ දන්නවා. කුමක්ද සිදු වුවේ? අංක 4 මතක් වුණා. අංක 4 අමතක කරන්න. ඒක හොඳ නෑ කියලා මා කියන විටම ඔබට සිදු වූ දේ තමයි අංක 4 මතක් වුණා. අංක 5 හොඳයි. ඒක මතක් කරන්න. දැන් ඔබට සිදු වුණු දේ තමයි අංක 5 මතක් වුණා. අමතක කරන්න කියපු එක දැන් ඔබට මතක් වුණා. මතක් කරන්න කියපු අංක 5ත් ඔබට මතක් වුණා. සිදු වුණු දේ ඔබ දන්නවා. ඒ නිසායි නරක දේද ඔබගේ සිත වෙලා ගන්නවා. හොඳ දේද ඔබගේ සිත වෙලා ගන්නවා. නරක දේද විඳිනවා. හොඳ දේද විඳිනවා. ඒ නිසා පුණ්‍ය පාප පහිනස්ස හොඳ දේ නරක දේ ප්‍රහාණය කරන්න. මධ්‍යස්ථ දෙයක් නම් කිසිසේත් ඉතුරු වන්නට පුළුවන් කමක් නැහැ. ඉතිරි නැතුව නිදහස් කරන්න මනස පුජ්‍යලත්වෙහි නොරැඳී මමත්වෙහි නොරැඳී. මමත්වය යනු වෙනාන් කවරක් නොවේ. ඔබ හොඳ හා නරක අතර ගැටෙන කම්පන වේගයයි. ඔබ හොඳ හා නරක අතර ගැටෙන කම්පන වේගය යම් මොහොතක දුරු කරයිද, ක්ෂය කරයිද, එයිට මමත්වයද පවතින්නේ නැත. ඔබේ මනස ඔබ කිසි දිනක දැක නැත. ඔබ දකින්නේ සිතුවිලිය. ඔබේ මනස ඔබ කිසි දවසක දැක නැත. ඔබ දකින්නේ සිතුවිලිය. මමත්වය සෑම විටම වැසී පවතින වැසී අරුතක්. වැසුණු සිද්ධාන්තය, වැසුණු කාරණය. උදාහරණයක් ගෙනෙන්නම්. කුමන දෙස බැලුවත්, කුමන ආකාරයේ බැලුවත්, කුමන දිශාවකට යොමු කළත් ඔබගේ මෙත සෑම විටම ඔබට නොපෙනෙනසේ පවතී. ඒ මෙන්ම ඔබගේ සිතද, ඔබගේ මනද ඒ ආකාරයෙන්ම වැසී පවතී. වැසි අරුත සැඟවුණු අරුත දකින්න එවිට ඔබ ඔබගේ මනස දුටුවා වෙනවා. චේතනාවක පැටලෙන්න පුරුදු වුණු හිත චේතනාවෙන් මුදවා ගැනීමයි අපි මේ විදර්ශනාවෙන් සිදු කරන්නේ. චේතනාත්මක බලයක් මතයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. චේතනාවක් නිසායි හොඳ නරක ප්‍රභේදනය වන්නේ. චේතනාවක් නිසායි ආශාව හා වෛරය ක්‍රෝධය පහළවන්නේ. චේතනාවක් නිසායි ප්‍රශ්න හා පිළිතුරු තිබෙන්නේ. චේතෝ විමුක්ති මාර්ගයක් චේතනාවට බැස නොගන්නා වූ මාර්ගයක්. එය කුමන හෝ ආකාරයක චේතනාවක් ගොනු කිරීමක් නොව එය ස්වභාවිකත්වය තුළින්ම පිවිස හඳුනාගත යුතු දෙයක් වන අතර නිර්වාණ ධාතුවේහි ස්වභාවය කිව නොහැකි. කියන්නට පුළුවන්කම තියෙන්නේ සංඥා ලෝකයේ දේවල් පමණයි. සාකච්ඡා කරන්න පුළුවන් සංඥා ලෝකයේ දේවල් පමණයි. හඳුනා ගන්න පුළුවන් සංඥා ලෝකයේ දේවල් පමණයි. මෙහෙවන්න පුළුවන් සංඥා ලෝකයේ දේවල් පමණයි. සංඥා නිරෝධෝ සංඥා නොමෙත සංඥාවන් වලින් නිදහස්. ඉන්ද්‍රියන් නිරෝධයි සලායතන නිරෝධෝ. කුමනෝ ආකාරයකින් සිත ස්පර්ශන කරයි පස්ස නිරෝධෝ. කුමන වේදනාවක්වත් නොමැත වේදනා නිරෝධෝ. මමත්වය පදනම් නොවු කාරණය බැවින් අවබෝධ කිරීමට අපහසු ධර්මයක්. මමත්වය පදනම් වූ කාරණය නම් ඉතාම ඉක්මනින් එය වටහා දෙන්නට තිබුණා. හේතුව ය තේරුම් ගැනීමට අවශ්‍ය කරන සියලුම ශක්ති පුජ්‍යලයා සතුව තිබෙන නිසා. එහෙත් මේ නිර්වාණ ධර්මය කියන සුවිශේෂී ඒ සොයා ගැනීම බුදුරජාණන් වහන්සේ සොයලා දුන්නා. නමුත් එහි ඉන්ද්‍රිය විෂය ධර්මයක් එහි නැහැ. ඒ නිසා අපිට ඒ තේරුම් කර ගැනීමට තරමක් අපහසු කාර්යයක් බාටපත් වෙනවා තියෙනවා. නමුත් ක්‍රමානුකූලව මහන්සි වීමෙන් කැප වීමෙන් උත්සාහ කිරීමෙන් ඒ අවබෝධ කරගන්නට පුළුවන්. පුජ්‍යල සන්තානේ නොමැති නව ජීවයක් පුබ්බෙහි අනනුස්සුතේසු ධම්මේසු පෙර ඇස් නොඇසූ ධර්මයක්, ලෝකීය ධර්මයක් නොවේ ලෝකෝත්තර ධර්මයක්. ඒ නිසයි වෙන් කරලා හඳුන්වල දුන්නේ මේක ලෝකයේ ධර්මයක් නෙමේ ලෝකෝත්තර ධර්ම, ලෝකයේ එතර ධම් කියලා. තින් අප තාමත් ජීවත් වන්නේ ලෝකයේ. අපේ සිතුම් පැතුම් ගලාගෙන යන්නේ ලෝකය තුල, ඉන්ද්‍රිය සාපේක්ෂිත පදනම තුල, ඉන්ද්‍රයන්ට ගෝචර වන සීමාව තුල. එහෙමයි අපි චින්තනය ගලාගෙන යන්නේ. නමුත් අපි කතා කරන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නෝ, ඉන්ද්‍රයන් තුල ගලා නොයන්නා වූ දහම ගැන. ඒ ආකාරයෙන් ඔබට දහමක් අසන්නට ලැබෙන්නේ ඒ ලෝකෝත්තර විෂයක් ඇති කෙනෙකුගෙන් පමණයි. එසේ නැති හැම කෙනෙක්ම ඔබේ මනසට ලබා දෙන්නේ තවත් කතා ප්‍රවෘත්තියක් පමණයි. සංකල්පයක් පමණයි. තත්ත්වාරෝපණයක් පමණයි. අඥාන ආගමික ප්‍රධානීන් තුළින් සිදු විශාල වරදක් තමයි වැරදි ඔළුවේ පිරවීම. මිනිස්සු ඊළඟට වැරදි කියලා දේවල් පෙරෙව්වට පස්සේ මිනිස්සු වැරදිත් කරනවා. ඊළඟට හොඳ කියන දේවල් ඔරුවේ පුරවනවා. ඊළඟට හොඳත් කියන දේවලුත් මිනිස්සු කරනවා. ඒකයි තියෙන තත්ත්වය. ප්‍රාණඝාතය කරන්න එපා කියලා කියනකොට ප්‍රාණඝාතය මතක් වෙනවා. සොරකම් කරන්න එපා කියලා කියනකොට සොරකම මතක් වෙනවා. සුරාපානය කරන්න එපා කියලා කියනකොට සුරාපානය මතක් වෙනවා. බොරු කියන්න එපා කියනකොට බොරු ඔක්කොම මතක් වෙනවා. ඊට පස්සේ බොරුව කියන්නේ මොකද්ද කියලාත් උගන්වන්න ඕනේ. එහෙමනම් අපි නරක දේවල් උගන්වලා තියෙනවා. සංඥා විඥාන වලට දාලා තියෙනවා. එහෙමත් නැත්නම් යම්කිසි සිද්ධාන්තයක් නරකයි කියලා දැඩිව ඒ සමග ගැටෙන්න උගන්වලා තියෙනවා. ගැටීම තුලින් ප්‍රහාණය කිරීමයි ගොඩා ආගමික න්‍යායන් සිද්ධාන්තයන් බවට පත් වෙලා තියෙන්නේ. ඇලීම තුලින් ස්වර්ගයයි මෝක්ෂයයි තමයි පෙන්වලා තියෙන්නේ. අපායත් එක්ක ගැටෙන්න, ස්වර්ගයත් එක්ක ඇලෙන්න. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය ඇලීම් ගැටීම් පදනම් කරගත් මාර්ගයක් නොවේ. නිර්වාණේ ඇලෙන්න පුළුවන් කමක් නැහැ. ඇලීම් ගැටීම් වලින් තොර වෙනවද ඒ තරමටයි ඔබේ මනස නිවෙන්නේ. ඔබ ඇලෙනව නම් ඇලෙන්න ඕන ධර්මයට. ධර්මය කියන්නේ අකාලික දෙයක්. ධර්මය කියන්නේ අසංකාරික දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් ඔබ සිතලා බලන්න, අකාලික බවට ඇලෙනවා. කොහොමද අකාලික බවට ඇලෙන්නේ? අසංකාරික බවට ඇලෙනවා. කොහොමද ඒ අසංකාරික බවට ඇලෙන්නේ කියලා බලන්න. දැන් මලක් ගත්තාම ඒක සංස්කාරක ධර්මයක්. පුජ්‍යලයක් ගත්තාම සංස්කාරක ධර්මයක්. වස්තුවක් භාණ්ඩයක් ගත්තාම සංස්කාරක ධර්මයක්. අහස තියෙන වලාකුලක් තාරකාවක් වුණත් සංස්කාරක ධර්මයක්. දැන් අසංකාරික ධර්මයකට ඔබ ඇලෙන්න ඕන. මොකද්ද මේ අසංකාරික ධර්මය? දැන් ශූන්‍යතාවය ගත්තාම භෞතික ලෝකයෙන් ඒක අසංකාරිකයි, හිස් අවකාශය. එහෙත් සංඥා ලෝකයෙන් ගත්තාම සංඥා සංස්කාරකයක් එතන තියෙනවා. ශූන්‍ය වාදයක් එතන තියෙනවා. ශූන්‍යතාවයේ ඇලීමක් එතන තියෙනවා. ඒ නිසා මනෝ සංස්කාරය දුරු කරන්න තියෙන්නේ. ඒ නිසා මනෝ සංස්කාර අතර අසංකාරික ධර්මයක ඔබ ඇලෙන්න ඕනේ. මේක ප්‍රායෝගිකව මේ මොහොතේ සිද්ධ කරන්න. මානසික වශයෙන් අසංකාරික ධර්මයක ඔබ ඇලෙන්න ඕන. ඔබට කලින් දේශනා කළ දේම නැවත මතක් කරන්නම්. මලක් කියන්නේ, භාණ්ඩයක් වස්තුවක් කියන්නේ සංස්කාරක වස්තුවක්. වලාකුලක් තාරකාවක් කියන්නේ සංස්කාරක වස්තුවක්. භෞතික ලෝකයෙන් ශූන්‍යතාවයේ අවකාශය අසංකාරිකයි. ඒත් අධ්‍යාත්මික ලෝකයේ ශූන්‍යතාවයේ සංස්කාරයයි. අධ්‍යාත්මික ලෝකයේ අසංකාරික බවටයි ඔබ ඇලිය යුත්තේ. ඒ අසංකාරික බව ඔබ සොයන්න. එයින් අදහස් වන්නේ රූප වශයෙන්, හැඩ වශයෙන්, අර භාණ්ඩ වශයෙන් තියෙන දෑ මෙන්ම ශූන්‍යතාවයද නොමැති වූ තත්වයයි. ඒ අසංකාරික ධර්මයත් සමග කොහොමද ඔබ සම්බන්ධතාවයක් ඇති කරගන්නේ, ගනුදෙනුවක් හදාගන්නේ? මේ මොහොතේ ප්‍රායෝගික කරන්නයි ඉතින්. භාවනාවල් කරනවා කියලා කවුරුන් හෝ මනස තද කිරීම, හිර කිරීම පිළිතුරක් නොවේ. ඒක පිළිතුරක් වනවා නම් ඒ පිළිතුර රැඳී පවතින්නේ ඒ භාවනාවේ යෙදී සිටින තුරු පමණයි. ඒ නිසා ඒකට කියන වචනේ තමයි තදංග ප්‍රහාණය. තද කරගෙන ඉන්නවා, හිතේ හිර කරගෙන දුරු කිරීමක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය හැටියට සහමුලින් ප්‍රහාණය කිරීම, දුරු කිරීම. ඉතින් පුජ්‍යලයා විශ්වාස කරන්නේ පුජ්‍යලත්වය. මම ඇරෙන්න මා තුල කිසි දෙයක් කරන්න බෑ. හැමදේම කරන්න, කියන්න, බලන්න, විඳින්න, විඳවන්න, උපදින්න, මැරෙන්න මම ඉන්න ඕන. එවන් වූ ලෝකයක තමයි තථාගත ලෝතර මාමෑණියන් වහන්සේ මේ අතිශය සංකීර්ණ ධර්මය සලකන්නේ. නමුත් අවබෝධයෙන් උපදේශය තුළ අවබෝධයට පත්වන්න පුළුවන්. මමත්වය පදනම් කරගත්ත මාර්ග, භාවනා, සීල, වෘත, සමාදාන, ආගම් අතරේ ඒ දෙසට මිත්‍යා දෘෂ්ටිකයන් අතරේ අද 800ක් පමණ ලෝකේ මිත්‍යා දෘෂ්ටියන් අතරේ ආගම් 800ක් අතර ලෝකේ ඒ මිත්‍යා දෘෂ්ටියන් අතරේ මමත්වය පදනම් නොවු මාවතක් බුදුහාමුදුරුවෝ තන්න ඔබ මේ මඟ පුහුණු වෙනවා වඩන. ඒ ධර්මය තුළ නැවත නැවත යෙදීමෙන්, ප්‍රකට කිරීමෙන් දුරු කරන්න පුළුවන්. ඒක පුජ්ජල කුසලතාව මත. ධර්මයේ යෙදුණයි කියලම කෙනෙක් නිවන් දකින්නයි කියලා කියන්න බෑ. ඒක පුජ්ජල ඥානේ මත. පතල් හරන හැමෝටම මැණික් හම් වෙන්නේ නෑනේ. දියුණු වෙන්න කැමති හැමෝටම දියුණු වෙන්නත් බෑනේ. ඉගෙන ගන්න කැමති හැමෝටම ඉගෙන ගන්නත් බෑනේ. ඉතින් ඒ කොටස අතරින් සුදුසුකම් සම්පූර්ණ කරගන්න කෙනෙක් ඒ ජයග්‍රාහී ඉලක්ක ලබනවා. ඒ වාගේමයි ධර්මයේ තුල යෙදෙන අය අතර කෙනෙකු බොහොම ඉක්මනින් එය ප්‍රකට කරගන්නවා, තව කෙනෙක් ප්‍රමාදව ප්‍රකට කරනවා. ඒ කෙසේ වුවත් කම් නැහැ, තමන් මේ ජීවිතය තුළ සත්‍ය අවබෝධයට අදාදම පත් වෙන්න මහන්සි වෙන්න ඕන. කුමක්ද සත්‍ය අවබෝධය කියන්නේ? ඉන්ද්‍රිය විෂය ඉක්මවා දැකීම. තමන්ගේ සිතුවිලි දෙස, තමන්ගේ සිත දෙස, තමන්ගේ ඉන්ද්‍රියන් දෙස, තමන්ගේ ලෝකයේ පැවැත්මේ තියෙන සියලු දේ කෙරෙහි තමන්ට කටයුතු කරන්න පුළුවන්, දකින්න පුළුවන් ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නොවු ක්‍රමවේදයකින්. ඒ නිසා ඉන්ද්‍රිය සාපේක්ෂිත පුජ්‍යලයකට දැනෙන දැඩි දෝංකාර දුක, කම්පන දුක, වේගය දුක්, සුසුම් හඬා වැළපීම් අඩු වෙනවා, දුරු වෙනවා, නැති වෙනවා. එයි බුදුරජාණන් වහන්සේගේ දහම. සමස්ත මනසේ ක්‍රියාව අවිද්‍යාවක් බව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අවබෝධ කරගන්න මොහොතේදී තමයි මේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මය ඔබ තුළ පහළ වෙන්නේ. මමත්වය ඔබ තුල කැටිව තියෙන්නේ ගල් ගෙඩියක් වගේ. ඔබට වඩා විශාලයි ඔබ ළඟ ඇති මමත්වය. සැප විතරක්වත් මමත්වය කරගෙන අඩුම තරමේ මිනිස්සු දුකවත් මගේ නෙමෙයි කියලා හිතනවා නම් ලොකු දෙයක්. මිනිස්සු එහෙමත් හිතන්නේ නැහැ. මිනිස්සු දුකත් ඒක මගේ. සැපත් ඒකත් මගේ. බය ඒකත් මගේ. දිනුම ඒකත් මගේ. පරාජය ඒකත් මගේ. මගේ කරගෙන කරගෙන කරගෙන යනවා තථාගතත්වයට බැමින බලන කල කිසිවක් මගේ නොවේ. කිසිවක් මගේ නොවේ. මගේ කියන්නවත් මාගේ කියන්නවත් අන් අයගේ කියන්නවත් කිසිවක් මේ ලෝකයි නැත. යයි ලෝදහම යථාර්ථවාදී දර්ශනය සත්‍ය. මගේ කියන්නවත් අපගේ කියන්නවත් මේවා අන් අයගේ කියන්නවත් දෙයක් නැත. දෙවියෙ රක්මහෙ මනුෂ්‍යයෙක් තිරිසංසතෙක් මේ ඔක්කෝම නාම මාත්‍රික හඳුනා ගැනීමට භාවිතා කරන සංකේත. එහෙම දෙයක් නැහැ ලෝකේ. ඒ ස්වභාවිකත්වය තුළින් බිඳ තමාගේ යැයි ලොවක් තනන්නට තරණ මමත් තොයි වේගයයි මේ පුජ්‍යල සම්මතය කියා කියන්නේ. ඒ වේගය මතයි සමස්ත මිනිස් සමාජයම කම්පණය වන්නේ. එනිසා ඒ වේගය ඔබ තුල පවත්වාගෙන ගියොත් ඒ වේගය තුල ඔබ රැස් කරන කුසලා කුසල බලයට අනුව ඒ මානසික වේගය තුල ඇති බරට අනුව ඔබට ඔබ කැමති දේ ඔබ කැමති තැන මේ සසර සැකසෙනවා. කිසිදු කෙනෙකුට අකමැත්තෙන් කිසිම තැනක් ලෝකේ ලැබෙන්නේ නැහැ. ඒ කැමැත්තෙන්මයි. පෙරේතයා පෙරේත වෙන්නේ කැමැත්තෙන්, තිරිසනා තිරිසන් වෙන්නේ කැමැත්තෙන්, දෙවියා දෙවියා වෙන්නේ කැමැත්තෙන්, බ්‍රහ්මයා බ්‍රහ්මයා වෙන්නේ කැමැත්තෙන්. නිවන් දකිනවා නම් ඒකත් සිය කැමැත්තෙන්. නිවන් දකින්නවා කියන්නේ උපත නැති කර ගැනීම නොවේ. මෙතන සතෙක් පුජ්‍යලයක් නැත කියලා තේරුම් ගැනීම. ඊළඟට සිදුවන දේ තමයි ඉපදින්න මැරෙන්න කෙනෙක් මෙතන නැති බව දකින්න. පුජ්‍යලයා නෙමෙයි. ඉපදෙන්න මැරෙන්න කෙනෙක් නැති බව දකින්න පුජ්‍යලයා නෙමෙයි. දැන් පුජ්‍යලත්වයෙන් දැක්කොත් එතන කෙනෙක් ඉන්නවනේ. පුජ්‍යලයා නෙවෙයි. ඉතින් අපි මේ ලෝකයට දෙන නිර්වචන වාක්මාලා දේශනා පදමාලා සූත්‍ර ස්තෝත්‍ර සියල්ලම මනෝ භාවයන් තුලම පවතිනා වූ දේවල්. මිනිසුන්ගේ හදවත් තුළට තත්වාරෝපණය හෙවත් නැවත නැවත මතක් කිරීමෙන්ම පවත්වන දේවල්. ඒවා තුළ සත්‍ය තියෙන සම්මුති සත්‍යයක් පමණයි. පරමාර්ථ යථාර්ථවාදී සත්‍යයක් නැත. සත්‍යයක් කියා දෙයක් කිසිම තැනක නැත. ඒක තමයි සත්‍ය. ඒකයි සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ. ඒකයි කිසිම සංස්කාරකයක් නিত্য හෝ සත්‍ය නැත. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති, ඒක පිටින් දැනගෙන මදි. ඔබ ගැඹුරින් මනසින් ඥානේ නිස්පර්ශ කරන්න. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් අත්දකින්න. ඒ తත්වය තපත්වන්න. අතනි බින්දති දුකේ, දුකින් අත මිදුනා වෙනවා. ඒ සමඟු විසුද්ධිය, ඒක තමයි පිරිසුදු වෙන මඟ, නිවන් දකින මඟ. කුමන්ද අපි කරන්න තියෙන්නේ? සබ්බේ සංඛාර අනිච්චා කියන තැනටපත් වෙන්න ඕන. තෙන්ට එන්න ලේසි නෑ. මොකද ලෝකයේ අය ඉන්නේ ඒක වැරදි මේක හරි. ඒ නිර්වචනය වැරදි, මේ නිර්වචනය තමයි හරි. ඒ පදමාලාව වැරදි, මේ පදමාලාව තමයි හරි. ඒ සූත්‍රය වැරදි, මේ සූත්‍රය තමයි හරි. ඒ ආගම තමයි වැරදි, මේ ආගම තමයි හරි. ඒ පුජ්‍යලයා තමයි වැරදි, මේ පුජ්‍යලයා තමයි හරි. එවන් වූ පදනමක ඉන්න ඕනෑම කෙනෙක් වැටෙන්නේ ලෝකයට. ලෝකීය මනෝභාවයන්වල පවතින සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියන ඒ මනෝභාවයන් තුළ උමතුවක තමයි අර සියලු දෙනාම ජීවත් වන්නේ. සෑම මිනිසෙකුටම තියෙන්නේ යම් කාරණයක්, යම් සිද්ධියක් පදනම් කරගත්ත උමතු භාවය. ඒ උමතු අතහරින්නේ නැහැ. ඒ උමතු මම, ඒ උමතු මගේ. ඒ උමතුවට තමන්ට දැනෙන තමන්ගේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රමවේදයට ලෝකය තනන්න, ලෝකය හදන්න, වඩන්න උත්සාහ කරන. මොකද වෙන්නේ? මිරිඟුව පස්සේ හඹාගෙන යන මුවෙක් වගේ විපාසිතව මේ යනවා. අහසේ කෙලවරක් හොයන්න යන මිනිසෙක් වගේ කෙලවරක් නොදක මේ යනවා. පුජ්‍යලත්වයක් නොමැති ලෝකයේ පුජ්‍යලත්වයක් කෙසේ තනම්ද? ඒ නිසා තථාගතත්වය සත්‍ය යථාර්ථවාදීත්වය තේරුම් ගත යුතුයි. එයට මොහොන දිය යුතුයි. මෙහි සත්වයෙක් නොලැබේ. යතාහි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ ඉති. අංග සම්මූහයකට සත්වයා යන නාමයෙන් ආමන්ත්‍රණයක සම්මුතියක් මිස මෙහි සත්වයෙක් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලයෙක් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රියක් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. පුරුෂයෙක් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 80කට 100කට සීමා වූ මනෝ උමතු භාවයක ජීවත් වෙනවා පමණයි. ඒ නිසා විශාල වේදනා, ශෝක, සංවේග, සන්තාප බොහොමයි. අවිද්‍යාව දුරුකොට ඔබට මේ ලෝකය පරිහරණය කළ හැකි. හරියට මේ වගේ නොතරෙයියන් ගත්තා. ඒක සඳුදට තමයි ඔන්න අදින්නේ. අද ඉරිදා. හෙට වෙනකන් ඔබ ඒ නොතරෙයිය තබාගෙන ඉන්නේ කොයි විදියටද? ඒ අත්දැකීම ඔබ ලබල ඇති. බලන්න කොයි විදියටද තබාගෙන ඉන්නේ. කුතුහලයේ යුක්ත තබාගෙන ඉන්නවා. හෙට දවසේ ඒ නොතරෙයිය දිනුම් අදිනවා. දිනුම් ඇත්තට පස්සේ ඒ නොතරෙයිය කිසිම ඉලක්කමක් නැත. නොතරෙයිය දිනුමට අදාළව. ඒ නොතරෙයිය ඔබ ළඟ තබාගෙන ඉන්නවා ඊළඟ සඳුද වෙනකම්. කොහොමද ඔබ තබාගෙන ඉන්නේ? දුකක් තියෙනවද? තෛලක්කන් දිනුම් ඉලක්කන් නැති එකක්වත් නැති නොතරෙයි ටිකක්වත් ඔබ තබාගෙන ඉන්නවා. ගොඩක් දෙනෙක් ඔබ තියාගෙන ඉන්නේ නැහැ, ඉරලම විසි කරනවා ඉවලේ. නමුත් ඔබ ළඟ තබාගෙන ඉන්න කුතුහලයක් තියෙනවද? බයක් තියෙනවද? සංවේගයක්, සන්තාපයක් තියෙනවද? හොරු ගණේ කියලා අදහසක් තියෙනවද? කිසි දෙයක් නැහැ. හරි සැහැල්ලුයි. ඇයි? දිනුමක් නැති ටිකට් එකක් ළඟ තියන්නේ. ජීවිතේ තේරුම් ගත්තාම එහෙමයි. දිනුමක් නැති ටිකට් එකක් මල් ළඟ තියෙනවා. කුතුහලයකින් තොර, විචිකිච්ඡාවකින් තොර, ආත්ම දෘෂ්ටියකින් තොර, සීලබ්බත පරාමාස හේවත් ලෝකයේ මනක්කල්පිත රැවටීම් වලට හසු නොවන ඍජු ඥානයක් ඇති වෙලා තියෙනවා. දිනුමක් නැති ටිකට් එකක් මේ තියෙන්නේ කියලා. ගැටලුනේ, ප්‍රශ්නේ තිබොත් ඒක බාහිර දෙයක් පමණයි. ඒක අධ්‍යාත්මයට අදාළ නැහැ. බාහිර සාපේක්ෂිත හරි හෝ වැරදි පමණයි. අධ්‍යාත්මයට හරි පුජ්‍යලයක් හෝ වැරදි පුජ්‍යලයක් නැත. ඒකට හේතුව පුජ්‍යලයක් මෙහි නැත. සියලු පුජ්‍යලයෝ මනෝ උමතු භාවයකින් පෙළෙනවා. ඕනෑම කෙනෙකුගේ ද්වේෂය නිවන්ලන්න පුළුවන්. ඔහුගේ මතය පිළිගැනීමේ ඕනෑම කෙනෙක් තරහ ගසන්න පුළුවන්. ඔහුගේ ඇයගේ මතය ප්‍රතික්ෂේප කිරීමේ. ඉතින් ලෝකය තේරුම් ගත්තාම ඕන ප්‍රමාණයට ඕන කෙනෙක් රත් කරලා, ඕන ප්‍රමාණයට ඕන කෙනෙක් නිවලා පරිහරණය කිරීමේ බුද්ධිය ඥානය පහළ වෙනවා. ඒ රත් කිරීමවත් ඒ නිවීමවත් මමත්වයේ දුරු කරපු කෙනෙකුට ගැටලුවක් නෙමෙයි. ඉහළත් එකයි, පහළත් එකයි, කොහෙත් එකයි, කොතනත් එකයි. අපි මොකක්ද කරන්න ඕන කියලා අහන්න එපා. අපි කිසිවක් නොකර ඉන්නේ කෙසේද කියලා විතරක් ඕන. පුජ්‍යලයාට බැරිම දේ ඒක තමයි. නමුත් ජීවිතයේ තුල ප්‍රත්‍යක්ෂ කරගත යුතු දේ ඒ ධර්මයයි. මමත්වයට නිරතුරුවම බැඳීම් අවශ්‍ය කරනවා පැවැත්මට. ගැටීම් අවශ්‍ය කරනවා පැවැත්මට. දැන් ඔබ මේ කතා ටික හොඳින් ශ්‍රවණය කරගෙන ඉඳලා තීරණයකට එනවා, මම ඇලෙන්නත් හොඳ නෑ ගැටෙන්නත් හොඳ නෑ කියලා. එතනම ඔබ මොකන්ද කරන්නේ? එතනම ඔබ ඒ කාරණයට පටහැනිව ඇලීමයි ගැටීමයි දෙකම ඇති කරගෙන තියෙනවා. මොකක් සමගද ගැටෙන්නේ? ඇලෙන්නත් හොඳ නෑ ගැටෙන්නත් හොඳ නෑ කියන පදනමත් එක්ක ගැටෙනවා. ඊළඟට අපි ඇලෙන්නේ මොකේද? කුමකද? ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති පදනමක මම ඇලෙන්න ඕන කියලා නෑනවා. එකෙනි මනස මහා පුදුමාකාර ධර්මතාවය. එකේ ගැලවෙන්න හැදුවට తత్ర తత్రా బినందని నవత నవత పినవన ఎలెన గలెన గెటెన స్వభావేకే యుక్తై తి మే మార బంధనే మిదీమ అతిశయ జ్ఞానవంతయంగే కార్యం విశిష్ట జ్ఞానయక్ కేతయ అది చిత్తయక్ కేతయ దకిన ගුරු උපදේශත් සමග ඒක ගැටලුවක් නෙමෙයි. ඒක ගැටලුවක් නෙමෙයි. ගුරු උපදේශ තියෙනවා නම් වන ඥානයක් පදවන්න ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ගැටලුවක් නෙමෙයි. ගුරු උපදේශ තියෙනවා නම් රොකට් එකක් හරි හඳට යන්න හරි ඥානයක් පදවන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ඒ නිසා මේ ගුරු උපදේශය අත්වැල අප නොකඩවා පවත්වා ගන්න ඕන. සිඳලන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ බලන්න මිනිස්සෙකුට කිසිම විදියකින් විශ්ය නොවන පද්ධතියකට මිනිස්සෙකු විසින් ඇතුල් වීම තමයි ආශ්චර්යය. ඒ දහමම තමයි ඊට පසු කාලීනව ඇති වුණු ඒ ආගම් දෙක තුනේම අයත් ලෝකෙට කියාපාන්න උත්සාහ කරේ ඔවුන්ගේ සංස්කෘතිය හා ශෛලිය තුලින්. නමුත් බෞද්ධ අපිත් වරදවා ගත්තනම් ඔවුන් වරදා නොගන්නේ කෙසේද? ඔවුනුත් ඒක වරදවා ගත්තා, අපිත් ඒක වරදවා ගත්තා. පස්සේ දර්ශනය ආගම් බවට පත් වුණ ඇදහිලි හා පැතිලි ආඥා කිරිලි පමණක් ඉතුරු වුණා. සුවඳ නැති මලක් බවට පත් වුණා. ඵල නැති ගහක් බවට පත් වුණා මේ සියලුම ආගම්. එනිසා අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි සියලු දෙනාගේම ඒ ආගම්වල ඇති ගැඹුර යථාර්ථය වැසි අරුත් වැසුණු අරුත් පුදුමාකාර වැසුණු අරුත් තියෙන වචන හැම ධාමකම ආගමකම තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් ඒක දිහා බලන්න උත්සාහ කරන්නේ අන්ධානුකරණේ ජීවත් වෙනවා. ති බෞද්ධ අපිත් ඒක ඒ විදියමයි කරන්නේ. කොච්චර ගැඹුරු පරමාර්ථ තියෙනවද මම බලන්නේ. කනට ඇහෙන සීමාවෙන් අරගෙන අතර වෙනවා. එහෙම හරිනේ. කනට ඇහෙන සීමාව දරා ගැනීමේ සීමාවට ගෙනියන්න ඕන. දරා ගැනීමේ සීමාව චරණය හෙවත් මෙහෙය වීමේ සීමාවට ගෙනියන්න ඕන. ඒ මෙහෙය වීමේ තුලින් ලබන්නා වූ ප්‍රතිඵලය තුල අපි වෙනස් වෙන්න ඕන. සත්‍ය තුල වෙනස් වෙන්න ඕන. ඉන්ද්‍රියන්ට බැඳීමෙන් කිසිදු පලක් නැත. ඉන්ද්‍රියන් පෙන්වන්නේ මායාව පමණයි. මගේ නොවුණු වාහනය මගේ වාහනය කියලා පෙන්වනවා. මගේ නොවුණු ඉඩම මගේ කියලා පෙන්වනවා. මගේ නොවුණු ශරීරය මගේ කියලා පෙන්වනවා. මගේ නොවන යාළුවෝ මගේ කියලා පෙන්වනවා. මගේ නොවුණු ස්වාමියා මගේ කියලා පෙන්වනවා. මගේ නොවුණු බිරිඳ මගේ කියලා පෙන්වනවා. මගේ නොවන ශබ්දය මගේ කියලා දනවන. මගේ නොවන ගන්ධය මගේ කියලා දනවන. මගේ නොවන රසය මගේ කියලා දනවන. මගේ නොවන ශාරීරික දැනීම මගේ කියලා දනවන. කය කිසිවක් දන්නේ නැහැ. දන්නේ සිත පමණයි. සිත නිරුද්ධ කළොත් කයේ ගලා යෑම පැවැත්මක් පමණයි. සිතෙහි වේදනා සංස්කාර ඉක්ම වූ කෙනෙක් බවට පත් වෙනවා. කය කිසිවක් දන්නේ නැහැ. දන්නේ සිතයි. ඒ සිතේ දැනීම නිසා තමයි පීඩා පැමිණෙන්නේ. ඔබ ගෙදර ආහාර පිසින විට ඔබේ අත තමන්ගේ දිහියට තුවාල වෙන්න පුළුවන්. මහත් වේදනාවක් ඇති වෙලා බෙහෙත් දාගෙන ඔය ඉන්නවා. හැබැයි කවුරු හරි ඔබේ ඇඟිල්ල මේ විදිහට කපන ගියොත් ඇති වෙන පීඩාව විතර දැනෙන දුක වැඩි. තමන්ගේ නියපොත්ත ගැලවිලා යන්න ගලක වදින්න පුළුවන් පොළොවේ තියෙන මහත් වූ වේදනාවකට පත් වෙනවා. එහෙත් කවුරුන් හෝ කෙනෙක් ඔබේ නියපොත්ත ගැලවෙන්න ගැහුවොත් ඔබට ති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරද්දී එක්තරා පුජ්‍යලේ දර ඉපලකින් පහර දුන්නා. අද කාලේ වගේම ආගමික උම්මාදය උම්මත්තකම සත්ව ඝාතන ඇදහිලි යාඥා බිලි පූජා එදත් තිබ්බා. එදත් මේ වගේම ආරාම අත්පත් කර ගැනීම, බොරු ප්‍රෝඩා ක්‍රියාකාරකම්, භූමි අයිති කර ගැනීම මේ ඔක්කොම තිබ්බා. ඒ අතර මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුටුවේ දර ඉපලා ගහකින් වැටුණාසේ වැදුනාසේ දැක්කා. පුජ්‍යලෙක් පහර දුන්නයි කියන ස්වභාවිකින් තුන. එහෙමනම් ඒ තුල අපිට ගන්නට තියෙන කාරණය තමයි දකින විදිය සම්මා දිට්ඨිය, සිතන විදිය සම්මා සංකප්පය, කතා කරන විදිය සම්මා වාචා. මේ කතා බහ අධ්‍යාත්මය තුලක් තියෙනවා බාහිර මැද්දෙ. කෙටියෙන් හඳුනා ගැනීම උදෙසා කියන්න පුළුවන් මෙහෙම සමනය වූ දෘෂ්ටි ඇති සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න. සමනය වූ සංකල්ප ඇති සංකා සම්මා සංකල්පය හඳුන ගන්න. සමනය වූ වචන ඇති වචන සමනය වෙන්න ඕන. ජාතික වාර්ගික ආගමික අයිතිවාසිකම් දෙන එක නෙමෙයි ලෝකේ සාමකාමී කරන්න අවශ්‍ය කරන්නේ. මිනිස්සුන්ට පේන්න ඕන, දැනෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන මේකේ ආගමක්, ජාතියක්, වර්ගයක්, භාෂාවක් නැත. කියන කාරණේ. ඊට පස්සේ අපිට විතරක් නෙමෙයි නැත, සියල්ලටම නැත. බෞද්ධයන්ට විතරක් නෙමෙයි නැත, සියලු දෙනාටම නැත. ඔය තියෙන දේවල් සාමකාමීව පරිහරණය කරගෙන සියලු දෙනාම යහතින් ජීවත් වීම හොඳය. ඒ නිසා ඔබ සත්‍ය තේරුම් ගත යුතුයි. විවෘතව නිදහස ආගමිකයෙකුට යථාර්ථය දකින්න බෑ. ඒකට හේතුව ඔහු දකින්නේම ආගමිකත්වයේ. පුජ්‍යලත්වයේ තුල ගොනු වෙච්ච කෙනෙකුට යථාර්ථය දකින්න බෑ. ඔහු දකින්නේ පුජ්‍යලත්වයේ තුලින්මයි. මට තේරෙන විදිය, මට වැටහෙන විදිය, මම තේරුම් ගන්න විදිය, මට දැනෙන විදිය. මේ මෙදහත් ඥානය, ප්‍රඥාව ශාල වටිනාකමක් ලබා දෙනවා සත්‍ය අවබෝධයට. ඔබ ළඟ ඔය දැවෙන මනස, ගිනි ගන්න මනස තිබුණු ඔය ශරීරය බිඳී යනකොට ඒ ශක්තිය මේ වායෝසේ ගමන් කරන. ඒකයි ස්වභාවය. මනෝ ශරීරය තුළ වෙනම මායා ශරීරයක් බලයක් තියෙනවා. ඇසට දෘශ්‍යමාන නොවුවද ඒ දෘශ්‍යමාන කරගත හැකි. ස්වභාව දැන් තියෙනවා, තාක්ෂණය දැන් තියෙනවා. ඉතින් ඔබේ මමත්වය ඔබ කැටි කරන්නේ නැතුව, ඝන කරන්නේ නැතුව දියව යන්නට විවෘත වන්න. ඔබ විවෘත වනවන 100ට 100ක් ඔබේ මමත්වයත් 100ට 100ක් දිය වෙලා යනවා. ඔබ විවෘත වනවන 100ට 80ක් ඔබේ මමත්වයේ 100ට 80ක් දිය වෙලා යනවා. ඔබ විවෘත වන්නේ 100ට 5නම් ඔබේ මමත්වය දුරවන්නේද 100ට 5යි. ලෝකයට නෙමේ ඔබ තුල ඔබ විවෘත වන්න. අල්ලගන්න එපා. වැරද්ද වැරද්ද විදියටම පිළිගන්න. හරිදී හරි විදියටම පිළිගන්න. අස්කල යුතු ධර්මතා අස්කල යුතුමයි කියලා පිළිගන්න. තමන්ගේ සැබවින්ම තමන්ගේ දේ පමණක් තමන්ගේ කියලා හිතන්න. ඒක තමයි අමාරුම කාර්යය. මොකද හමු වෙන හැම කාරණයක්ම මේක මගේ නෙමෙයි කියලා වැටහෙනවා. ඉතින් තමන්ගේ කියන තැනට තමන් පැමිණුණොත් ඒ තමයි නිර්වාණ භූමිය. මෙන්න මට අයිති තැන නිවි හැනහිල්ලේ ඉන්න තිබුණු මම තමයි මේ හැවතැනම දිව්වේ. මොකද නිෂ්ඵල කාර්යයක් වෙනුවෙන් ශූන්‍ය වූ කාර්යයක් වෙනුවෙන් මායාව මිරිඟුවක් ඔස්සේ මන් දුක් තියෙනවා. මට සැබෑ අයිති තැන මගේ නිවහන බැඳීම් විරහිත අවස්ථාවයි. සෑම බැඳීමක්ම අවිද්‍යාව සහගතයි. සෑම ගැටීමක්ම අවිද්‍යාව සහගතයි. විද්‍යාව ඇත්තේ ඒ සත්‍ය මත පදනම්ව. එය සංකල්පයක් නොවේ. එය දරා ගැනීමක් නොවේ. එය පුජ්‍යලත්වයේ ක්‍රියාධාමය තුල පවත්නා වූ දෙයක් නොවේ. ධර්මයේ තුල ජීවත් වන්නට කළ යුතු එකම කාර්යය අධ්‍යාත්මික විවෘතභාවය. අපිට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් මේ මනස නතර කිරීමට. මේ විදුලි පංකා, මේ ෆෑන් එක. දැන් මේ විදුලි පංකාවට අපි විදුලි බලය සපයලා තියෙනවා. ඒ නිසා කැරකෙනවා. පිටි කැරකෙනවා. අපේ මනසත් එහෙමයි. අපි යම් බලයක් සපයලා තියෙනවනම් කැරකෙනවා. නමුත් අපි මේ විදුලි පංකාවට අදාළ ස්විචය විදුලියෙන් විසන්ධි කරනවා. ස්විචය ඕෆ් කරනවා. එවිට ස්වභාවයෙන් සිද්ධ වෙන කාර්යය මොකක්ද? මේ විදුලි පංකාවේ පෙති කැරකීම ක්‍රමානුකූලව අර වේගය නිසා ටිකක් වෙලා කැරකි කැරකි තියෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒක නතර වෙලා යනවා. ඒ වගේම ඔබත් ලබා දෙන විද්‍යුත් බලයක් තියෙනවා. මනස ක්‍රියාත්මක කිරීමට විද්‍යුත් බලයක් තියෙනවා. ඒ බලය නම් මමංකාර. මමත්වයේ පදනම් වෙලා ඒ බලය පදනම් වෙලා තමයි ඔබේ මනස ඇලීම් ගැටීම් වල කැරකෙන්නේ. ඊළඟට මමත්වයේ පදනම් කරගෙනම කොච්චර විමුක්තිය ලබන්න හැදුවත්, නිදහස ලබන්න හැදුවත් ලබන්න බෑ. නැවත නැවත නැවත නැවත මනසටම වැටෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ සූර්යාගේ තියෙන ස්වභාවයක් තමයි විශාල ගිනි කඳු පිපිරීම එක සිද්ධ වෙනවා. ඒ පිපිරීම එක ඒ මහා ගිනි ජාලාව ඉවතට ආවත් නැවතත් ඒ සූර්යා වෙතම ඒ ගිනි ජාලාව ඇදලා ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මනුෂ්‍යයා මේ බහැර කරන්න ඉවත් කරන්න කියන දේවල් උත්සාහ කරනවා. ඒ උත්සාහ කළාට නැවත ඒ දේවල් ඒ මනසට මැද වැටෙනවා. ඒකයි තියෙන ස්වභාවය. දැන් ඔබට මම කියනවා ඔන්න අංක දෙක අමතක කරන්න. මොකද වෙන්නේ? අංක දෙක මතක් වෙනවා. අංක හය අමතක කරන්න. මොකද වෙන්නේ? අංක හය මතක් වෙනවා. දැන් අංක හය මට එපා. මං කැමති නෑ. ඒකේ හැඩයට කැමති නෑ. ඒක හොඳ නෑ. එහෙනම් අංක හයෙන් තරංග වදින පුජ්‍යලය හොඳ නෑ කිව්ව. මොකද වෙන්නේ? අංක හය නිතරම මතක් වෙනවා. මතක් වෙන මොහොතේ ඉඳලා යා වේදනාවක් විඳිනවා. මොකද්ද වේදනාව? දුක් වේදනාවක් විඳිනවා. ඒ වේදනාවත් මමංකාරයට ආහාරයක්. සැප වේදනාව පමණක් නෙමෙයි. අපේ ඉන්න ඔය ප්‍රසිද්ධ ආයතනවල හාමුදුරුවරු ටික, ප්‍රසිද්ධ භාවනාවල් ක්‍රියා දෙන ස්වාමීන් වහන්සේලා සියලු දෙනා මේක දැනගන්න ඕන. වහන්සේලාගේ තියෙන අඥානකමට අනවබෝධයට කියන දේවල් ඒ දේවල් එහෙම වුණාට තේරුම් කරගන්න ඕන. අසුභවාදීත්වයක් මමංකාරය පෝෂණය කරන ප්‍රතික්ෂේපයක් මමංකාරය පෝෂණය කරන. ඊළඟට අංක 10 මතක් කරගන්න. ඒත් සිද්ධ වෙන්නේ හරි අංක 10 මතක් කරගන්න. අංක 10 හොඳයි, බොහොම හොඳයි. මම කැමති අංක 10ට සුඛ වේදනාව කටගන්න. එයත් ඔබගේ මමත්වය පෝෂණය කරනවා. දැන් ඔබ මේ ඇලීම් ගැටීම් දෙකෙන් නිදහස් වුණාට පස්සේ ඒකම නෙමෙයි පිළිතුර. ඊළඟට එතෙන්දි තමයි ඔබ දෙසට ඔබ හැරෙන්න පුරුදු වෙන අවස්ථාව. තමා දෙසට තමන් හැරෙන්න පුරුදු වෙන අවස්ථාව තමයි මේ ඇලීම් ගැටීම් වලින් දුර වීම. හැරුණට පස්සේ තමන්ට තේරෙනවා මේ ලෝකයට ඇලීම තුළ තමන්ට නිදහස් වෙන්න බෑ කියලා. ලෝකයේ සමග ගැටීම තුළ තමන්ට නිදහස් වෙන්න බෑ කියලා. තමා කියලා කෙනෙක් නැහැ. නමුත් එවැනි ශක්තියක් පවත්වාගෙන යන්නේ අවිද්‍යාව පදනම් කරගෙන ඇලීම ගැටීම තුළ. මමත්වය කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ ප්‍රතිඵලය. හේතු ප්‍රත්‍යයන් දුරු වෙනවද? ඒක තමයි නිදහස් වීම. ඒක තමයි නිරුද්ධ වීම. මේ කාරණේ කියනකොටම එදාර බුදුරජාණන් වහන්සේගේ අගසව් තාන්තුර ලැබූ උපතිස්ස කෝලිත ඒ අයට මේකේ පුළුවන්කම ලැබුණා පළවෙනි මාර්ගඥානයම ලබන්න. සෝහන් ඵලයේ පිහිටන්න. ඒ වචනේ ඇහෙනකොටම හේතු ප්‍රත්‍යයන් දෙක දුරු කරපු සැනින්ම යා හේතු ප්‍රත්‍ය නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් ගඟක් ගලාගෙන යන්නේ හේතු ප්‍රත්‍ය නැතුව. වලාකුලක් අහසේ පාවෙන්නේ හේතු ප්‍රත්‍ය නැතුව. ඉරපායන් ලෝක බෝලේ කැරකෙන්නේ හේතු ප්‍රත්‍ය නැතුව. ඒකට කෙනෙක් කියන බුණ මොකද හේතු ප්‍රත්‍ය නැති කියලා. ඉර අර විදියට බබලන්නේ මේ වෙන ගෑස් එකක් තියෙනවා ඉරේ නිසායි ගෑස් එකේ රස්නට. ලෝක බෝලේ කැරකෙන්නේ මේ වගේ ආකර්ෂණ බලයක් තියෙනවා ඒ නිසා. ඉරත් එක්ක අනිත් ග්‍රහලෝක කැරකෙන්නේත් එහෙමයි. නමුත් ඒ හේතු ප්‍රත්‍යයන් එක තිබුණට ඒක නෑනේ පුජ්‍යලත්වය. ඔන්න උතනයි අපිට අවශ්‍ය කරන්නේ. හුලඟක් ගහගෙන යන මොකද හේතු ප්‍රත්‍යයන් නැත්තේ? මේ ආකාරයට මේ වායු කැළඹීම නිසා මේ දෙසට මේ හුලඟ ගහගෙන යනවා. ඒ හේතු ප්‍රත්‍යයන් තිබ්බට ඒක පුජ්‍යල හේතු ප්‍රත්‍යයන් නෑ. වලාකුලක මොකෝ නැත්තේ හේතු ප්‍රත්‍යයන්. මේ ජල වාෂ්ප වලින් හැදුනේ මේ වලාකුල, මේ ගහගෙන යන්නේ මේ ගණී භවනේ වන්නේ, මේ වැහි වහින්නේ හේතු ප්‍රත්‍යයන් නිසා තියෙනවා. නම පුජ්‍යලත්වේ නෑ. ඒ නිසා වේදනා නෑ, දුක් නෑ. මමත්වයේ දෘෂ්ටිය ඉක්මවාලිය යුතුමයි. ඔබට හේතු ප්‍රත්‍යයන් නැති ලෝකේ මිහිර විඳින්න. නැත්තම් හේතු ප්‍රත්‍යයන් තුල පුජ්‍යලත්වයේ අනිසි දුකක් පීඩාවක් ඔබේ මනසට විඳින්න වෙනවා. සතේ පුජ්‍යලයක් මෙතන නැහැ කියලා හිතුවට වැඩක් වෙන්නේ නැහැ. සතේ පුජ්‍යලයක් මෙතන ඉන්නවා දැනට ඔබ හදාගත්ත සාංසාරික එයාව දිය කර හරින්න ඕන. එයාව උදුරා දමන්න ඕන. එයාව මේ මනස තුලින්, ඔබේ ආත්මය තුලින් එළවා දමන්න ඕන. ඒකට ඔබ ඥානවන්තව තොයිලයක් නටන්න ඕන. මේ සංසාරික මහා උපදුර දුරු කරන්න තොයිලයක් නටන්න වෙනවා. ඒ නිසා වාතිසයෙන්ම බොහොම ඉක්මනින්ම ඒ කාරණය සම්පූර්ණ කරගන්න ඔබේ ඥානය, කාලය, ශ්‍රමය වැය කරන්න, ඔබ ජීවිතයේ අන් සියලු දේ ගොඩනගන්නට වැය කළ කාලයට වඩා වටිනාකමක් ඒ කාලය තුළ ඔබට දැනෙනවා ඇති. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.